දඩ මුලල් ඇත්තටම වර්තමානයේට නොගැලපෙන මට්ටමේ දඩ මුලල් තියෙන 1960 ගණන් වලදී ගත්තු තීරණ වලට අනුකූලව තියෙන දඩ මුදල් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඇත්තනම් ඒවා අද රටට හා මේ දැනට තියෙන මාර්ග නීති රීති පද්ධතියට ඒවයින් පිටිවහලක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි තීරණය කළා ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන්න ඕන කියලා ඉවරලා. අපි දැන් මේ නීතිඥ සාකච්ඡාව තුළ සාකච්ඡා කරගෙන යන්නේ ප්‍රධාන කාරණයක් තමයි අන්නවේ අදට නොගැලපෙන ඒ දඩ මුදල් වැඩි කරන්න ඕනේ කියන තැන. උදාහරණයකට ලංකාවේ වාහනයක් පාරක අයිනේ ඉඳලා මහා මාර්ගයේ දෙසට තම රිවර්ස් කරනවා කියලා කියන එක. එහෙම කරොතින් ඒකට තියෙන වරදට දඩ මුදල තියෙන්නේ රුපියල් 20යි. අපි ඒ වගේ දේවල් ඔලදී ඊට වඩා වැඩි දඩයක් ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා.